මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සනාතන රැකවරණයේ උදෙසා පෙළගැසෙන පින්තුන් හැටියට අපේ ජීවිතවලින් අපට ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය ආනිසංසය අපි ලබා ගන්න අවස්ථාව. ලෝකේ තාම දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය තුළ අපට ලබන්න පුළුවන් ඉහළම ආනිසංසය අපි ලබා ගනිමින් සිටින අවස්ථාව. එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගයේ විදියට කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළින්දගෙන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරන අතරේ විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයක් තුළ අපට ලැබෙන සුවිශේෂී කාරණ්‍ය වන පටිච්ච සම්පදාය පදනම් කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මයේ මූලික කරගත්තු ඒ ප්‍රතිපatti මාලාව තුළින්ගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව යම් කෙනෙකුගෙන කොට සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒක තමයි තමන් ලබා ගන්නා වූ මේ උතුම් මනුස්ස ජීවිතයට තමන් ලබා දෙන ලොකුම වටිනාකම. ඒ විතරක් නෙවෙයි අප මෙලෝනේ ජනිත කරා වූ අපේ අමතාත් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම ප්‍රතිපකාරයක් කියයි. ඒ විතරක් නෙවෙයි අපට සසර බොහෝ ආත්ම භවවල අපව ලේන් කිරෙන් දහදියෙන් පෝෂණය කරලා අපට මේ කුසලගාමී ජීවිතයට මඟ පෙන්නපෝ අතීතගත අපේ පින්වත් අම්මල තාත්තලා ගුරුවරුන් හැම දෙනාටම අපට කරන්න පුළුවන් ඉහළම කළගුණ සැලකීම තමයි. එයට පුණ්‍යානුමෝදනා පිණිස මේ වගේ කුසල ධර්මයන්ගේ අප නිරත වීම. ඉතින් ඒ උතුම් කාරණය ඔබ මේ අවස්ථාවේදී මනමින් සම්පූර්ණ කරනවා කියලා තමන් හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. ඉතින් අප උදෑසන අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඊට පස්සේ සීලානුසති භාවනා වඩලා සම්බුද්ධ පූජා පවත්වමින් මේ කරුණ ආරම්භ කරලා ඉන්පසුව භාවනා වැඩසටහනට අපි සහභාගී වෙනවා. දහවල් දානෙන් පස්සේ සෙත් පිළිසයි ධානා කරලා හවස ධර්ම සාකච්ඡා ධර්ම දේශනාදියට සම්බන්ධ වෙලා අපේ ධම්මග අපේ පැහැදිලි කරගන්න ගමන් අපේ සිතේ පුණ්‍ය චේතනා කුසල චේතනා ජනිත කරගන්නට අද දින සම්පූර්ණයම තමා කැප වෙනවා කියන අදිෂ්ඨානයත් මේ දවස් ආරම්භයේදීම ඇති කරගන්න. ඉතින් මේ පින්තුන් තමගේ ජීවිතේ නොයෙක් වැඩපළ තිබෙද්දී ඒව පසෙක තියලා බොහෝ දුර බැහැර සිට මෙතෙන්ට ආවේ ඔබේ සිත දිනු කරගන්නට, සිත පිරිසුදු කරගන්නට. ඉතින් තමන් අද දින කරන සෑම දෙයක්ම තමන් වචනෙන් කතා කරන වචන, තමන් කායිකව කරන ක්‍රියා, සිතින් සිතන සිතුවිලි මේ හැම දෙයක්ම ධර්මයේ පැත්තට යොමු වෙලා කරන්නට තමන් උත්සාහ ගන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Dear friends in Dhamma, today our seal program day. Once a month, Buddhist devotees gather here and they observe 8 precepts and also they practice Buddha's message. Especially they practice 3 disciplines. It means Sila, Samadhi, Panya. Sila means virtue. Samadhi means concentration or tranquility. Panya means wisdom. These 3 things we practice when we come to the temple, not only we are at the temple, but in our entire life as Buddhist followers, we practice these 3 things. And day by day, we overcome suffering and we are attaining the final goal, the everlasting happiness. At the beginning, when we gather here, especially we do some offerings for the Buddha, contemplating on Buddha's noble qualities. We offer candles, flowers, drinks, incense. By offering these things, we purify our mind. When we think Buddha's noble qualities, at that time, our mind is so pure and calm. We have no suffering. At the moment, our mind is so pure and calm. That is why, at the beginning of our activities, we usefully practice these kind of activities. When you think Buddha's noble qualities, and when you think the qualities of the Dhamma, the teachings of the Buddha, when you think the qualities of the Sangha, noble disciples, at the moment we practice meditation. Contemplating on the qualities of the Buddha is one of the meditation techniques that we can see in Buddhism. And also contemplating on the qualities of the Dhamma, the teachings of the Buddha, also is a meditation technique, concentration meditation technique. And also if we contemplate on the qualities of the Sangha, the noble disciples of the Buddha, at that time we purify our mind because it is also a meditation technique in Buddhism. Here, first of all, you are ready to also 8 precepts. For that, please say Namo Tassa 3 times. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ते ဓမ္မံ சரணံ गच्छामि ဒုတိယံ ते संघံ சரணံ गच्छामि တတိယံ ते बुद्धံ சரணံ गच्छामि තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්ඡාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං උපෝසථ අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සංඛාදේත සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද දින නවන් පුන් පොහේ නිමිති කරගෙන පින්තුන් අෂ්ඨාංග උපෝසත සීලේ පිළිහා වූ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව තුළ ඔබ මේ සමාදන් වූ සීලය ගැන හිතලා තමන් හිතේ කුසලයේ තවදුරටත් වර්ධනය කරගන්න අවස්ථාව. මා මේ සමාදන් වුණේ සම්බුදු සසුනක ආර්යයන් වහන්සේලා, ශ්‍රාවකයන් වහන්සේලා ගමන් කරන ඒ සදහම් මාවතෙහි. ගිහි ශ්‍රාවකයන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථපිණ්ඩික සිටුමාදී ඒ ගුවසේ ගුවසියන් ගමන් කළා වූ සදහම් මාවතයි මා මේ අනුගමනය කරන්නේ. මගේ හිතේ මානසික සුවතාවය සඳහා, හිත කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීම සඳහා, ඒ වගේම මේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම ආනිසංසය ප්‍රතිලාභය සඳහාත් ලෝකයේ බොහෝ කලකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන උතුම් සදහම් මගයි මා මේ අනුගමනය කරන්නේ කියලා ඔබ කල්පනා කරන්න. ඉතින් මේ සීලය කියන දේ බුද්ධ ආදී උතුමයන් වහන්සේලා වර්ණනා කරපු දෙයක්. ඒ විතරක් නෙවෙයි, සම්මා සම්බුද්ධ ශාසනයක තියෙන සීලයේ වටිනාකම ඒ සීලය හුදේ කායික වාචික සංවරය පමණක් නෙවෙයි, ඒ සීලය නිර්වාණය කරාම යන සදහම් මාවතක් වෙනවා. ඉතින් ඒ උතුම් සදහම් මාවතටයි මා මේ එළඹිලා සිටින්නේ කියලා ඔබ සතුටටපත් වෙන්න. ඉතින් ඒ උතුම් සීලය මා සමාදන් වුණා. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා කියන ශික්ෂාපදය මා සමාදන් වුණා. බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා. මත් වතුර ආදියෙන් වෙන් වෙලා ශරීරයට අයහපත ගෙන දෙන පානයන්ගෙන් මා දුර වුණා කියන ශික්ෂාපදය මා සමාදන් වුණා. ඒ වගේම විකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා. සිත කෙලෙසොන්ට යොමු වෙන නැටුම් ගැයුම් බැලීම් ඇසීම් වලින් වෙන්වීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා. අපේ ජීවිතයේ මාන්න ඇතිවීමට හේතු වන උස් අසුන් දැරීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වුණා කියලා ඔබ කල්පනා කරන්න. මේ මා සමාදන් වූ සීලය මාගේ ආධ්‍යාත්මික ගමන් මඟ ආලෝකවත් කරන මහා පහන් දෙමක් වේවා. ඒ මා සමාදන් වූ සීලය මාද දින හොඳින් සමාදන් වෙනවා, හොඳින් ආරක්ෂා කරනවා. ඒ සීලය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. අද දින මා සිදු කරන හැම දෙයක්ම බොහොම සිහියෙන් මම කායිකව කරනවා. මගේ වචනයෙන් පිටවන හැම වචනයක්ම මා සම්මා දිට්ඨිය හා සම්මා සංකල්පයේ පෙරටු කොටගත්තු ඉතාම සිහියෙන් නුවණින් මා සිදු කරන්නට න්‍යාස්ථාවේදී අදිස්ථාන කරගන්නවා. මේ සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරපු ඒ උතුම් ශ්‍රාවකයන් ගමන් කළ ගමන් මාවත මා ඊටාම සැනසිලිසුවේ නරුගමනය කරනවා. සසර බොහෝ කාලයක් මා දාන ආදී පින් දහම් පුරලා සීලාදී පිළිවෙත් සම්පූර්ණ කරලා අපරිමිත පරිත්‍යාගයකින් මහත් වූ ප්‍රාර්ථනාවකින් ලබා ගත්තා වූ මේ උතුම් දුර්ලභ වාසනාවන්ත මනස ජීවිතයෙන් මා උපරීම ප්‍රතිඵල ලබන මේ අවස්ථාව ජීවිතය තුළ මා ලබා ගත්තා වටිනාම දේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. මගේ ජීවිතයේ මාර්ග වූ රත්නයන් තුන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනයි. ඒ තෙරුවන මගේ ජීවිතයේ වටේ ඉඳගෙන මගේ ජීවිතයට උපරිම ආරක්ෂාව ආශිර්වාදය මඟ පෙන්වීම ආලෝකය සපයනවා. ඒ ත්‍රිවිධ රත්නය මට මගේ ජීවිතයේ පුරාම නිර්වාණ අවබෝධය කරා යාම දක්වා මට ආශිර්වාදයක් පිළිසරණක් කරකවරණයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මා හොඳට සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වුණු උත්තරීතර මනුෂ්‍ය රත්නය. උන්වහන්සේ මෛත්‍රියෙන් තමන්ගේ සිත ඉහළටම දිනු කරගත්තා. ප්‍රඥාවෙන් ලබන්න පුළුවන් ඉහළම තත්ත්වයට උන්වහන්සේ ගමන් කළා. මෛත්‍රියේ සහ ප්‍රඥාවෙහි උත්තරීතර ප්‍රතිමූර්තියක් වනු බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මගේ හදවත තුළ මානිතර සිහිපත් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ අරහන් ගුණෙන් යුක්තයි. උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙලා ලෝවැසියන්ගේ සියලු පුද පූජාවන්ට සුදුසෙක් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මම අරහන් කියලා කියනවා. අරහම් අරහම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය පසක් කළා දුකෙන් නිදහස් වුණු උත්තමයන් වහන්සේ. තමන් වහන්සේගේම ඥාණයෙන් මේ ලබාගත් අවබෝධයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ සම්මා සම්බුද්ධ බුදුගුණය තුළ මගේ සිත මායිකන කරනවා, සමාධිමත් කරනවා. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණ යුක්තයි. සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී දැනුමෙන් සහ ඒ වගේම ප්‍රථම ධානය ආදී චරණ ධර්මයන්ගෙන් උන්වහන්සේ යුක්ත වුණා. සීලය ආදී චරණ ධර්මයන්ගෙන්, ප්‍රථම ධානය ආදී ධාන ධර්මයන්ගෙන් උන්වහන්සේ සමන්විත වුණා. උන්වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි විද්‍යාචරණ සම්පන්නයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ සුගත බුදු ගුණයෙන් යුක්තයි. නිර්වාණයේ නැමැති සේම භූමිය කරා ලොවක් සනසවමින් ඔබ වහන්සේ වැඩම කළා. ඒ විතරක් නෙවෙයි, සම්බුද්ධත්වයට පත් වීමෙන් පසුවත් උන්වහන්සේගේ පීවි ගමනත් ඉතාම සාන්තයි. මේ මහ පොළොව සනසෝමින් උන්වහන්සේට මුණගැහෙ නැත්තන්ට සහනය සැනසීම නිවන් මඟ පැහැදිලි කරමින් මේ මේ තලයේ මන්ත්‍ර උන්වහන්සේ සාන්ත ගමනින් වැඩම කළා. මේ උතුම් බුදු ගුණයට අපි සුගත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියනවා. උන්වහන්සේ සත්ව ලෝක, සංඛාර ලෝක ආදී මේ සියලු ලෝකේනොත් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේනොත් හරියට අතේ උඩ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ අතේ උලස්සේ මනමින් පසක් කරනවා. ඒ ඒ භවයන්හි සත්‍යයන් ඉපදෙන ආකාරයත්, ඒ භවයන්ගේ සත්‍යයන් චුතවන ආකාරයත් උන්වහන්සේගේ ප්‍රඥා ඇසින් මනමින් පසක් කළා. මේ උතුම් ගුණයට අපි කියනවා ලෝක විදූ කියලා. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සහගතී ගුණය යුක්තයි. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මෛත්‍රී නැමැති දියධාරින්, ප්‍රඥා නැමැති ආයුධයෙන් ලොව සිටියා වූ සැඩපරුස පුද්ගලයන් දමනය කළා. ඒ සත්‍යයන් නිවන් මඟ තුළ හික්මෙව්වා. මෙන්න මේ උතුම් ගුණයට අපි කියනවා අනුත්තර පුරිසදම් සාරතී කියලා. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන්ටත් ශාස්ත්‍රවරයන් හා අනුශාසකයන් වහන්සේ වුණා. දෙවියන් සහ මනුෂ්‍යයන්ට ශාස්ත්‍රවරුණු උන්වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවා. උන්වහන්සේ මේ විශ්වය තුළ සිටින දෙව් මිනිසුන්ට අනුශාසකයන් වහන්සේ වුණා. ඒ උතුම් බුදු ගුණය තුළ මා හිත සමාධිමත් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණයෙන් යුක්තයි. වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකේ නැමැති බුදුසුන මත අභිෂේක කළා, දායාද කළා. ලෝකයාගේ මහත් කරුණාවෙන් මේ දහම් මඟ දේශනා කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් බුදු ගුණයට අපි බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ මිහිතනේ මත පහළ වුණු භාග්‍ය සම්පන්න මුත්තමයන් වහන්සේ, පින්වන්ත මුත්තමයන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල විතරක සම්පූර්ණයෙන්ම දුරු කරපු උත්තමයන් වහන්සේ, උන්වහන්සේ සසර කළා වූ දාන ආදී පින්කමල ආනිසංසය උන්වහන්සේ ජීවත් වෙල හිටිය කාලේ තරක් නෙවෙයි, අද පවා උන්වහන්සේගේ නාමයට ලෝවැසියන් පුද පූජා පවත්වනවා. මෙන්න මේ උතුම් බුදු ගුණයට බලවා කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අද දින මේ තමන්සත් සීලක පිළිහි අවස්ථාවේදී සීලෙහි ආනිසංශ ගැන අපි ටිකකින් හරි කල්පනා කරලා බලන්න වටිනවා. සීලය කියන එක මේ සම්බුද්ධ ශාසනය තුළ කොටස් දෙකකින් විස්තර වෙනවා. එකක් තමයි ස්වර්ගගාමී මාර්ගය තුළ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතරින් දානය අනතුරුව සීලය පින්කමක් විදිහට සැලකනවා. අපි නිරතුරුව සමාදන් වෙන පංචශීලිය ආදී මේ සීලයක් නිරත සමා සමාදන් වෙලා ඒ අර්ථ දැනගෙන සීලයෙන් නොවනින් තමයි සිල්වත් සිටිනවා නම් ප්‍රාණඝාත ආදී වෙන වෙලා ඒක තමන්ට පිනක් වැඩි වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඒක පුඤ්ඤාභිසන්ද කියලා, පුණ්‍ය ගංගාවක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ සීලය තුළින් තමන්ට තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක්, අභිමානයක්, විශාරද බවක් ඇති වෙනවා. ඕනෑම සමාජයක් අභියසට තමන්ට නිර්භයව යන්නට ආත්ම ශක්තියක් ලැබෙනවා මේ සිල්වත් බව නිසා. අනිත් දේ තමයි තමන්ගේ කයින් වචනයෙන් සිදුවෙච්ච දේවල් නිවැරදි දේ නිසා තමන්ට තමන්ගේ ජීවිතය ගැන පසුතැවීමක් ඇති වෙනවා. එහෙම අවස්ථාවක් ආවත් තමන් නුවණින් දන්නව ඒක යටපත් කරගන්න ආකාරය. ඒ සිතුවිලි අනිත්‍යතාවය බලලා තමන් ඒක ජයගන්න දක්ෂ වෙනවා මේ සිල්වත් බව නිසා. යම්කිසි කෙනෙක් පංචශීල රකින්නවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ තැනැත්තා බිය සහ වෛරය නැති කෙනෙක් විදියට. පංච බයමේද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් ප්‍රාණාදී මේ අකුසල ධර්ම පහ කරනවා නම් ඒ තැනැත්තා ජීවිතේ නිතරම ජීවත් වෙන්නේ බියෙන් සහ වෛරයෙන්. ඒ පුද්ගලයා නිසා සමාජයටත් ලොකු බියක් වෛරයක් තියෙනවා. යම් කිසි කෙනෙක් පංචශීල රකින්නවා නම් පංචශීලෙම පස්සකට යවුවත් වෙනතුනි යම් කිසි කෙනෙක්ෙන් අඩුම ගානේ දෙකක් රැක්කත් අපි කියමු කෙනෙක් සම්පූර්ණම කාමයේ වරදවන් හැසිරීමෙන් වෙන් වෙනවා කියලා. යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම සොරකම් කිරීමේ වෙන් වෙනවා කියලා. ඔබ ඇසුරු කරන කෙනෙක් 100%ක්ම මේ දෙකෙන් වෙන් වෙලා බව ඔබ දන්නවනම්, වෙන් වෙච්ච කෙනෙක් බව දන්නවනම් ඔබට ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් විශ්වාසයක් හටගන්නවද? ඒ කෙනා වෙනුවෙන් ඔබ ඕන දෙයක් දෙන්න සූදානම්, ඕන වෙලාවක ඒ කෙනාට තමගේ ගෙදර යතුරු ටික සේෆ් ටික ඔක්කොම බාර දීලා යන්න පුළුවන් බයක් නෑ ඔබට. ඒ කෙනාගේ ගෙදර ඔබේ ඕනම ඥාතිවරයෙක් ඕන වෙලාවක තියෙන්න යන්න පුළුවන්. සීලපද වලින් දෙකක් රැගෙන ඔබට මෙහෙම ආනිසංස නම් දෙන්නතුනි. පහක් රැක්කොත් කොච්චර ආනිසංස ලැබෙනවද? ඒ පහ තවත් දුරට ගිහිල්ලා පොහොව දවස්වලදී අටසිල් සමාදන් වෙනවනම්, දස සීලය සමාදන් වෙනවනම්, මේ වගේ ටිකෙන් ටික සීලෙන් ඉහළට යනකොට තමන්ගේ මේ සමාජගත ජීවිතයේම කොයිතරම් සාර්ථක විශ්වාසනීය ජීවිතයක් බවට පත් වෙනවද? අන්න ඒ සිල්වත් බව නිසාම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සමාජය තුළ ඔහු ගෞරවාන්විත කෙනෙක් බවට පත් වෙනවා. රජය සිටු මැති යමති ඕනම පිරිසක් අවියස තමන්ට නිර්භයව යන්න හැකියාවක් ලැබෙනවා මේ සිල්වත් ජීවිතය නිසා. එතනින් නවතින්නේ නැහැ. මේ සීලය ගැන සඳහන් කරනවා හරියට ස්වර්ගයට යන්න තියෙන ඉනිමකක් වගේ කියලා. සංසාරේදී අපිට මේ වගේ සුභතිගාමි ආත්මාව ලැබිලා තියෙන්නේ අංග විකලත්වයකින් තොරව ශරීරයක් අපිට ලැබිලා තියෙන්නේ. අපි සංසාරේදී සිල්වත් වෙලා තියෙනවා. අන්න ඒ අතීතයේ තමයි සිල්වත් හිටපු ජීවිතවලට ලැබෙච්ච දානාදයක් තමයි තෑග්ගක් තමයි ඔබට මේ ලස්සන මනස ආත්මභාවය කියලා කියන්නේ. ඒ මනස ආත්මභාවය තුන ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයකින් තොරව පරිපූර්ණ මනස ආත්මභාවයක් ලැබුණේ මේ සියයන් සංසෘතියට. ඉතින් එතනින් ආරම්භ වන මේ සිල්වත් ජීවිතයේ ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා අවසානයේදී ධර්ම මාර්ගයට යනකොට සඳහන් වෙනවා දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කරන්නේ. කරණිමෙත් සූත්‍රයේ දැක්වෙන විදිහට එතන සිල්වත් බව කියලා කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සීලය. සාමාන්‍ය ලෞකික සීලය තුළ කම්මසකට සම්මාදිටිය තුළ ඉන සීලය තුළ ඇතැමිට අපි බාහිර ලෝකයක් තියෙනවා හෝ නැත කියන අන්තයට ගිහිලා ඉන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය තුළ රකින සීලෙන් ලැබෙන ආශ්‍රංශය තමයි ඒ සීලය තුළින් තමන් චතුරාර්ය සත්‍ය දහනය ගැන සුතමේ ඥාණයෙන් ලබාගත් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුළින් ඔහු දන්නවා මේ ඇස ආදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණක් තුළින් තමන්ට කිසියම් එක්ස්පීරියන්ස් එකක් ආවනම් ඒ අත්දැකීම ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා තමන් දකිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ ඇතිවෙච්ච ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙන බව දකින නුවණැති ශ්‍රාවකයා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන පුළුවන්කම තියෙන්නේ පටිච්චසමුප්පාද සංඛ්‍යාත මේ ආර්ය න්‍යාය සුතමේ ඥාණයෙන් ලබාගත් කෙනාට. මෙන්න මේ අවබෝධය සමගම හෝ ලෝකේ ඇත කියන්නේත් නැහැ නැත කියන්නේත් නැහැ. ඇත කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය ඒක අන්තය, නැත කිව්වොත් ඒක උච්ඡේදය ඒක දෘෂ්ටිය. කම්මසකත සම්මාදිට්ඨිය තුළදී අපි ලෝකයක් ඇතයි කියලා හිතනවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සංසාර චක්‍රයෙන් එතෙර වීම කරා යන ගමනමගේදී අපි ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙලා පරිසම්පාද න්‍යායෙහි තේ තියාගෙන මේ සිල්වත් බව තුළ කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සීලයන් විශේෂයෙන් ආකම්පෙහි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් කිසි කෙනෙක් ඔබ ඇසුරු කරන තමන් ඇසුරු කරන තමන්ගේ හිත මිත්‍රාදීන්ගේ සබ්‍රමචාරීන්ගේ විශ්වාසය දිනා ගන්න හිත දිනා ගන්න ඒගොල්ලන් සතුටු කරන්න කැමති නම් පුළුවන් තරම් සිල්වත් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඔබ ජීවිත කාලය තුළ ඔබට අවශ්‍ය මූලික පහසුකම් ආහාර පාන, ඉඳුම් පිටුම්, ඇඳුම් පැනඳුම්, බෙහෙත් එහෙත් ආදී මේ දේවල් තමන්ට නිසි ලෙස ලබන්නට ඔබ කැමති නම් අන්න ඒ තැනැත්තා විසිනොත් සිල්වත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ ආකම්පේ සූත්‍රයේ සඳහන් කරනවා ඔබට සිව්පස්යෙන් උපස්ථාන කරන අයට දැන් අදත් ඔබ සිල්ගත් අවස්ථාවේදී ඔබ වෙනුවෙන් ආහාර පාන ආදිය සකස් කරනවා. ඔබ මෙහි හිටියත් බොහෝ දෙනේ විශේෂ මහන්සියර ඔබ ගැන හිත හිත ඔබේ සීලාදී ගුණ දහම් ගැන හිත හිත ඔබ වෙනුවෙන් ආහාර පාන සකස් කරනවා. එතෙම කීයේ රැයෙන් දම් නිදි වරාගෙන කට්ටිය වැඩි ඔබ වෙනුවෙන් ඔබ නිදි අතරේ ඔබ වෙනුවෙන් ආහාර පාන ආදිය සූදානම් කරනවා. මේ කරන්නේම පින්නතුනේ ඒ සීලයට ලැබෙන ආනිසංසයක් විදිහට. එනිසා අන්නයේ තමන් වෙනුවෙන් කරන කැපවීම වෙනුවෙන් අනිත් අය ඒ ඇට ඔබ පින් වැඩෙන්නට එයට ආනිසංස ලබා දෙන්න ඔබ කැමති නම් ඔබ පුළුවන් තරම් සිල්වත් වෙන්න කියලා බුදුහාමර සඳහන් කරනවා. අනිත් කාරණේ තමයි සසර ආත්ම භාවල අතීත ආත්ම භාවලදී අපට උදව්පකාර කරපු අපෝ පෝෂණය කරපු අප වෙනින් සුවිශේෂී කැපවීම කරපු අපේ අතීත ගතාම්මල තාත්තලා අපේ ගුරුවරු සමීපතම ඥාතීන් මේ විශ්වයේ නොඑක් තැන්වල අප දිහා බලාගෙන ඉන්නවා. සමහර ආත්ම භාවල ඉදදී ඡයෙත අපිව බලන්න පුළුවන්. අන්න ඒ අය ඇතමිට ආත්ම භව ගානකට කලින් වුණත් ඇතමිට බුද්ධාන්තර කල්පයකට කලින් වුණත් එයාගේ දරුවෝ තාම තමන්ගේ දරුවෝ කියලා හිතනවා. දැන් අසත මහත්තයා ගාම මෙතන හිටියද ගිය ආත්ම භාවයේ අම්ම කෙනෙක් ඇතමිට දිවි ලෝකෙ ඉන්නවනම් කියනානේ මගේ පුතා නද සිල් ගන්න යනවා කියලා කියන්නේ. ඒ අතීත අම්මල සාත්‍ර කරපු ඒ ප්‍රකාශයන් ගැන ධර්මයේ සඳහන් වෙනවා පිටුතුනි. මේ මෞපිය දූ දරු සම්බන්ධතා කියන මහ පුදුම දෙයක්. ඒක කල්ප ගානක් ගියත් ඒක ඇතැමිට නැති වෙන්නේ නැහැ. ඒ දරුවෝ කුසල් වඩනකොට ඒ අතීත අම්මල සාත්‍රලා ඒ ගැන බාහ සතුට වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අය තමන් අතීතයේදී තමන්ට සැලකපු අය. මේ තත්ත්වයට එන්නට සිත දිනු කරන්න උදව් කරපු අය. ඒ විතරක් නෙවෙයි අපි මේම සිල්වත් වෙනකොට ඒ ඇයටත් මේ ආනිසංස ලැබෙනවා. අන්න ඒ නිසා අපි අතීතගත ආත්ම භාවවල අම්මල තාත්තලා මිය ගිහිල්ලා නොඑක් තැන්වල ඉපදිලා ඉන්න අපේ අතීතගත ඥාතීන්ට පින් වැඩෙන්නට පින් අනුමෝදන් කරවන්නට ඔබ කැමති නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න කියලා. ඒ වගේම අපේ ඇතැම් විට කුසල් දහම් කරන්නට ඇතැමිට කම්මැලිකමක් ඇති වෙනවා, පසුබෑමක් ඇති වෙනවා. අන්න ඒ කුසල් දහම්වල පසුබෑමක් ඇතිවීම නවත්තන්නට, ඒ වගේම අකුසල් දහම්වල යෙදෙන අපට සමාහිත හිතේ සිතුවිලිකුත් වෙනවා. අන්න ඒක දුරු වෙනට කුසල් දහම් පිළිබඳව තියෙන උකටෙහි බව, කම්මැලිකම දුරු කරන්නට, අකුසල දහම් යෙදෙන ගැටි අඩු කරන්නට යම් කෙනෙක් කැමති වෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් බුදුහාමර සඳහන් කරනවා අන්නේ තැනැත්තත් විසින් හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න කියලා. තවදුරටත් බුදුහාමර සඳහන් කරනවා යම් කෙනෙක් බිය ඇති ගැනීම වලින් දුරු වෙන්නට කැමති නම් අනිත්‍යයේ බිය වලට තමන් යටපත් වීමට, තමන්ගේ බිය සැක නිසා අනිත්‍යයට පීඩාවක් වීමට මේ දෙකෙන්ම දුරු වෙන්නට යම් කෙනෙක් කැමති වෙනවා නම් අන්න ඒ තැනැත්තා විසින් හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න, තමගේ කය වචනය සංවර කරගන්න කියලා බුදුහාමුදුරුවෝ අපට කරුණාවෙන් දේශනා කරනවා. යම් කිසි කෙනෙක් තමගේ මනස ටිකෙන් ටික පිරිසිදු කරගන්න කැමති නම්, ධ්‍යාන මට්ටමක හිත දියුණු කරගන්න කැමති නම්, විශේෂයෙන් ප්‍රථම ධ්‍යානය ලබන්න කැමති නම්, ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේදී බ්‍රහ්ම කලයේ දක්වාම තමගේ සිත පිරිසිදු කරගන්න ක්‍රමය. යම් කෙනෙක් ප්‍රථම ධ්‍යානය ලබන්න කැමති නම් අන්න ඒ තැනැත්තා විසිනොත් මෙන්න මේ සිල්වත් බව ඇති කරගන්න කියලා සඳහන් කරනවා. රූපාවචර ධ්‍යාන ලබා ගන්න, ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන আদি මේ ධ්‍යානයන් ලබන්න හිතේ තියෙන කලබලතිය අඩු වෙලා හිත තැම්පත් වෙනවා. තමන්ගේ කායිකව දැනෙන වේදනා, අපහසුතාවයන්, දුක් පීඩා වලින් දුර වෙලා තමන්ගේ මනස දිනු වෙනවා. ඒ වගේම රූපාවචර සත්‍ය ඉක්මවලා අරූපාවචර ධ්‍යාන ලබන්නට, ඒ වගේම සංඛය දිට්ඨියාදී සංයෝජන දුරු කරගන්නට, හිතේ තියෙන ආවරාග දේශ දෙක සතරාම දුරු කරලා අනාගාමී වීමට, ඒ වගේම තවදුරටත් නීවරණ ධර්ම දුරු කරලා අවිඥා මට්ටමට, ඒ කියන්නේ කුබ්බේ නිවාසානුසති ඥානය, දීපචක්කු ඥානය, පරකිති විඥාන ඥානය ආදී ඉහළ ඥානයන් ලබන්නට, අවසානයේදී අභිඥාවලින් ඉහළම අභිඥාව වන අවබෝධය වන ආත්මඥාන ලබා ගැනීම දක්වාම මේ සංසාර ගමනේදී සියලුම ජයග්‍රාහී කඩෙන් පසුකල යන්නට යම් කෙනෙක් කැමති නම් ඒ තැනැත්තා විසින් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා හැකි තාක් දුරට සිල්වත් විය යුතුයි කියලා. ඉතින් අප මේ ලබා ගන්නා ගත්තා වූ සීලය, සමාදන් වූ සීලය තමන්ගේ එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගෙන තමගේ මිතුරන්ගේ හිත දිනා ගැනීමේ පටන් ආසවක් ඥානය දක්වාම යන මේ නිවන් මඟ තුළ ලබා ගන්න පුළුවන් උපරිම වාසි ටික අපි ලබා ගන්නට ඕන. ඔබ මේ වගේ සමාජයක ඉන්නකොට ලෝකයේ ඉහළම රටවල් වලින් ආපු ඉහළම උගත් නුවණැති අය ඇසුරු කරන ගමන, ඉහළම රැකියාවල් කරන ගමන් අනිත් පැත්තෙන් ඔබ දක්ෂ වෙනට ඕන. මේ සාරාංශාන්තික කලබලක්ෂයක කරපු රිසර්ච් එක රිසල්ට් එකට ළඟා වෙන අපිට කිසිම දෙයක් අමතෙන් සොයා ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇස් ඉස් මස්ලිය දන් දීලා සුවිශේෂී පරිත්‍යාගයන් කරලා අප වෙනුවෙන් මහා ලොකු අනාවරණයක් ඩිස්කවරි එකක් කරලා තියෙනවා. අපිට තියෙන්නේ හැකියාව දුරට හොඳින් ඉගෙනගෙන අවන්තව මේ ජීවිතය තුළ පිළිපදින විතරයි අපිට තියෙන්නේ. ඒ පිළිපදිනකොට දහමේ තියෙන න්‍යායක් තමයි අපට මේ වාසිතික සියල්ලක්ම ලැබෙනවා. අමතෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දහම අද තුළ අප්‍රමාදී වැහිසෙන්නට අද දින අපි අදිස්ථාන කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අප මේ සූදානම් කරපු සියලුම පූජා ද්‍රව්‍යයන් අපි බුදුහාඳුරු වෙනුවෙන් පූජා කරමු. Now we are going to offer these items to the Buddha's noble qualities. You prepared and offered flowers, drinks, food and everything. Contemplating on Buddha's noble qualities, now we are going to offer these items to the Buddha's noble qualities. By the power of these qualities, may you be well, happy and peaceful. May your all righteous wishes meet with success. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යා ශරණ සම්පන්නෝ සුගතෝ ලෝක නිදෝ අනන්තරෝ පුරිස ධම්ම සාරති දේව මනුස්සානම් භගවාති බුද්ධං ජීවිත පරියන් සරණං ගච්ඡාමි වන්දාමි චේති අං සම්මං සම්බුද්ධානේ සුපතිට්ඨිතං සාරිරික ධාතු මහාවෝ බුද්ධ රූපං සකලං සදා අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගං හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ පම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. හොඳයි පින්නතුනි, අද දින මේ සම්බුද්ධ පූජාව සඳහා උදෑසන මේ සිල් පිරිසට දානයත් දානය පිරිනැමීමත් බාරගෙන කටයුතු කරන්නේ ඩොක්ටර් ලෙසන්ති ජයමා මහත්මියත්, ඒ වගේම මල්ලිකා කෝදාගොඩ මහත්මියත්. ඉතින් ඒ පින්නතුනි ඊයේ ඉඳන්ම මේ පින්කමට සහභාගී වෙලා උදෑසන ස්වාමීන් වහන්සේලාට කලින්ම දානය පූජා කළා. ඉතින් සම්බුද්ධ පූජාව සඳහා දානය වෙන් කළා. සිල්ගත් ඔබ හැමදෙනාම වෙනුවෙන් ඊමහත් කරුණාවෙන්, මෛත්‍රියෙන්, පැහැදීමෙන් ඔබ වෙනුවෙන් මේ දානය පූජා කරනවා. ඉතින් මේ දානය පූජා කරන ගමන්ම තමන්ගේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එනිසා උදෑසන දානයේ පිරිනමනයේ පින්නතුන්ගේ සියලු දැහැමිසත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් එහෙනම් දානය පිළිගන්නවා.